ධම්මංති සම්බුද්දස්සාමි. මහණෙනි, මගේ සරුවක්දා ඥානෙ වෙන කිසිම ධර්මයක් මේ වගේම දැකලා නැහැ. එහෙමද? යම් ඒවං ආචින්ත භාවිතං බකුණේකත. යම් ධර්මයක් මෙසේ ආශීර්වාදනය කරනාත්තේ භාවනාවකින් වඩනාත්තේ බහුලීකృత වශයෙන් යැවිලකින් වඩනාත්තේ නම් ඒවා මහත්වාක් ආසන්නත්තේ මේ කියන්නේ මහත් වූ අර්ථයක් මිස පවත්නේද යැවිලකින් කියන්නේ චිත්ත මානෙන්නේ ඒ මේ ධර්මයන් චිත්ත චිත්තම් කියන්නේ ආශීර්වාදිතම් භාවිතම් බහුලීකතම් මහපෝවර්ථා සම්මාත්‍යති මානිනේ චිත්තේ කුසල ධර්මයන් මේ ආශේවනය කරගත්තේ නම් කුසල ධර්මයන් මේ කාර්යතා කරගත්තේ නම් කුසල ධර්මයන් මේ බහුල වශයෙන් හඳුන්වාගත්තේ නම් මහපෝවර්ථාය සම්මාත්‍යති මහපෝවර්ථා කිසපවති මේකේමයි කිති මානිනේ යම් ධර්මයක් ආශ්‍රයෙන් භාවන කපුලීකృత කරගත්තේ මහත් ආර්ථයේ යෙදෙන ගැටේ නම් චිත්තය අරමාන ධර්මය මගේ සරුවක් ප්‍රාප්තයන්ෙන් දැක නැත කියන එකයි මේ සාරය. දැන් අපි සරකා බලමු. දැන් මේ සදාම් කළා සරුවක් ප්‍රාප්තයන්ෙ සහිත ඥාන චක්සු පහ. මේ පංචමා ඥාන චක්සුවක් ඇයි සර්වඥාන්වහන්සේද චිතකරන් භාවිත බහුලීකృత කිරීමේ මහත්යයන් අර්ථයක් දෙන දෙන ඒවා කිසිම තරයක් නැහැ නේද? ධර්මතරම් ඥානදර්ශයක් මෙතන ප්‍රතිචාර කරාවි. දෙක කියන්නේ ආකාශයේ පහළ සූර්ය මණ්ඩලයක වරය. සූර්ය මණ්ඩල දසදහසක වරය. දීප්තිම ආලෝකමත් ප්‍රඥාවක් සම්භාරයක් ඒ සරුවක් කරනවාදී. නාසයේ කක්කාක සුවද දෙන්නේ මේ චිත බලන් මහාකාර්යයේ කෙරෙන විදිහට. ඒතකොට චිතේ නිකන් සිත නෙමෙයි කුසල කර්මයන් දී භාවිතා කරන ලද්දේන වර්ණාත්යන නැවතනත් වර්ණාත් කියන පරිසිතයි. දැන් අපි සරලව බලමු. චිත කියන්නේ කුමක්ද කියන්නේ? චිත පිළිබඳව විස්තර වෙන රහසක් තියෙනවා. ධම්ම සම්මිති ප්‍රකරණය ධම්ම සම්මිති ප්‍රකරණය කියනවා ඉක්කෝකාර පාණ්ඩය රූප පාණ්ඩය එක්කේක පාණ්ඩය අර්ථ සදා පාණ්ඩය කියලා දේශනා කොටස් හතරක් මේ ඉක්කෝකාර පාණ්ඩයේ පුදුමාකාර වර්ණය විශේෂ පිළිබඳව දක්වනවා ධම්ම සම්මිති පමණක් නෙමෙයි පුසත්ත ප්‍රකරණයේම එය කියන්නේ යන්නේ ජනරදේ විශේෂ පිළිබඳ විග්‍රහයක් දැක්වෙනවා. එයි මාත්‍රීය දේනාම පරණින් හේතු ගැනීම සඳහා කොටස් පමණක් අපි මතු කරගන්නවා. චේත පිළිබඳව පලකතරවල කීතාවෙ මෙන්න මෙහෙම දැක්වෙනවා. විචිත්ත කායං චිත්තං අත්තනෝ චිත්ත කායව චිතං කම්ම කෙලේසේති චිතං කායති වාතතා සිනවන් කියත් සංඛාරං විචිත්තාරංගනං චිතාති මෙසිතේ අර්ථ පහක් මෙතන දැක්වෙනවා. චිත කියන්නේ මොනවාද කියන්නේ හේතු දෙකේ චිත කියන්නේ කඩේට දෙයක් කියන චිත්තය චිතේ චින්තාරං කියන ධාතුවේ චිත්තාතෝ සිටින වාක්‍යයේ චිතේ විකල් ආරම්භ දැන ගැනීම වාක්‍යයේ ආරම්භ දැන ගැනීම වාක්‍යයේ කාය වෘත්තියේ චිති දෙන ධාතුවේ චිත්තං කියලා කඩයක් කරනවා. ඒ චිත්තං කියන වචනේ අර්ථ මෙතන හයක් දැක්කේ මොනවාද? විචිත්ත කරණා චිත්ත අත්නව චිත්තකාරය වා චිත්ත චිතං කම්ම කෙරේතේ චිත්ත චිත ආයතුවා කතරාති චිත්ත විනෝක්‍යත් සංඛාරන්ත චිත්ත විචිත්තාරමණන්ත චාති චිත්ත ප්‍රදර්ශිත චිත්තං කියන වචනේ ලැබෙන හේතු වල අර්ථයයි. විචිත්ත කරණා චිත්ත විචිත්‍රුදේ කරන බැවින් චිත්තනාති මේ ලෝකේ යම් තාක් විචිත්‍රුදේ තියනනම් ඒ සියල්ල නිර්මාණය කරගෙන සිටයි ජාතකාලි ඇතරාතිකක් වඩා විචිත්‍රුදේ ගන්න නිර්මාණය කියන ලෝකේ සුත්‍රාකාරී දේවල් නිර්මාණය කරලා තියෙන්නේ ඒ හැම දෙයක්ම නිර්මාණය කෙරෙන්නේ සිටින් කොහොමද ඉස්සර සිටිනවා මේකේ මෙහෙම කරන්න ඕනේ කියලා සිතින් චින්තනය කරලා තමයි යමක් නිර්මාණය කරන්නේ. අපි හිතමු චෛත්‍යයක් නිර්මාණය කරන්නේ, ගොඩනැගිල්ලක් නිර්මාණය කරන්නේ, ප්‍රතිමාවක් නිර්මාණය කරන්නේ, ඒවාක් හදා ඉස්සෙල්ලා ඒ නිර්මාණ වූවය සිතින් සිතේ වාසයක් නිදේ. ඉතින් කරත් හැදෙන තමයි විපිකල සැලැස්ම සම්ප්‍රදාය කරන්නේ. අන්නේ වාගේ සෑම කටයුත්තකම නිර්මාතෘ වඩය සිත බැවින් විසුතුෘදය කරන බැවින් විචිත්ත කරණය කියලාකින් චිත්තම් කරකි. විචිත්තම් කියල වචනය තිබෙන විසුතුෘ වාක්‍ය කියලයි. යම් ඒවන් චිත්තම් අර අංගුත්තර නිකායව සූත්‍රයේ තියෙන නාම විචේ අඥං ඒක නිකායම සම්මුපාදකමි ඒවන් චිත්තම් මේවා ඒකම සත්පුරුෂයන්ව දැකලාන්නේ මේ තිසරසතුන් හා සමානයි. ඒ මනුෂ්‍යයන්ගේ ස්වરૂප රූපයෙන් සමානයි. වාමේ අතුරුපෝඥාන්ගේ දැක්කන් පුරා මනුෂ්‍යවාදීන්මයි. තමයි ඒ සංසතුන් මේ වෙන්නේ. සුවාකාරය දැක්කන් තිසරසතුන් කියන්නේ. එතකොට මේ විසුතුරු ගන්න චිත්තය. අනේ චිත්තේ කියන්නේ විසුතුරු බව. විචේත දෙකක් එතකොට මේ ලෝකධාතුවේ යම්තාව පහලලා කියනවා නම් මේ සියල්ලේ නිර්මාත්‍රවරය ඇසෙති කිව්වොත් නිවැරදි. දැන් මේ මහ පොළොව පවා විහාරකාරකාණී පවා දෙවොලව බබළු පවා නිර්මාණය කළ නිශ්චිතයි. දෙකකින් ගැඹුරු කාර්යය තම හේතක් අපි දැනගෙන තියෙන තෝර. එතින් මේයි ලෝකධාතුව කල්පේ කාල විනාශ වෙනවානේ. ඉන්නකෝ ජලයේ කොටසයි. ජීවීන් විනාශ වෙනකොට තමා බලකාර අසන්න හේලයේ තියෙන විනාශ වෙනවා. ජලයෙන් රටේ වාගේ. එමේ අකාතන වාගයක් කියන තමයි සුලකින් විනාශ වෙන්නේ. ඉන් විනාශ වෙනකොට ලෝකදරා එකක් නෙමෙයි. ලෝකදරා කෝටි ලක්ෂයක් එකවර විනාශ වෙනවා. එලා අපි අර පාපසේ. යටත්ීයෙන් ඉන්පදක් කරන්නේ දුක්පදක් කරන්නේ ජබරක් කරන සංස්කාරයන් දෙකේ විස්වකාශය. ඒ කාලය තුළ දෝ විනාශයේ කලින් මේ ලෝකධාතුවේ ප්‍රවාසිත වූ සතරාපාගත වූ ඉව ලෝක හයේ වූ ධම්ම ලෝක තුන කාලයේ විනාශයේ සීමා වූ සිරෝ සත්‍යෝ ධාන වඩා ඉහළ වතුරෝකයක්. මෙලෙක කොටසක් ඉන්නවා. නිත්‍යවාදීව මේක විසඳු දුක්කා යන්නේ. ඒ යක්කෝ මේ විරාශයේ සක්වල කෝල්ලාක්ෂයේ පාට වෙන අපායට ගාවි. ඉතින් මෙන්න මේ අදුරාපාතේලා ලෝකේ පවත්න අවස්ථාවේදී අර බමුණෝදී කියනවානේ අසංකේ යපර්ණේක ධර්මය ඒ යක්කන් දිත්තේ ජීවරණ නැහැ. ගාලාපී ඒ යක්කු කියනවා. අර විරාශයේදී ධර්මලෝක සතර ලෝකේ යනවා කියලා බොහෝ අය හිතන්නේ. නමුත් ප්‍රඥාව තමයි ඒවා කිතුනේ. නැරවන්නේ. එයා තම සිිත ප්‍රතිපලගෙන බුදු සමුත්කාරී වාදින් හදගත්තා. දැන් අපි සැලක බලමු මල් කැලයක්. මල් කැලයක් ඉදවෙච්ච එක පොළොව සකස් කරන වතුර දාලා කොට දාලා කැලයක් වලින් ඇටයක් වලින් රෝපණය කරනවා. ඉතින් එයාට මේ සිිත ප්‍රත්‍ය වන එතන කැලයක් හදගන්නවා. මොකද කැලේ ලැබෙන්නේ අර දීජේ. නැත්නම් ඒ දීජේ. ඒ කැලේ හදගන්නා දෙයක් පුළුවන් කමක් නැහැ. ඒ දීජේ නිසා ඒ දීජේ නිසා තරහේ ගහක් කැදෙනවා නම් දෙනකොට ඇදෙනවා කැදෙනවා කරදරයෙනවා. ඒක මේවා සිිත ප්‍රත්‍ය කරගෙනයි උතු සමුත්කාරී වාසින් හදගත්තේ. අන්න ඒ වගේ තමයි හේරෝපදාපෝ නිර්මාණයේ ශ්‍රේෂ්ඨත්ව විචිත්‍රුදේ නිර්මාණය කරන අර්ථයෙන් චිත්තය. අනිකානේ තමයි සත්‍යම චිත්තකාරය. මේ චිත්ත තමම විචිතුයි. තමම විචිතුයි. කොහොමද? විලාපක විලාපක චිත්තක්. විලාපක නාමක චිත්තක්. විලාපක දුක්ඛේ චිත්තක්. විලාපක සැපේ චිත්තක්. විලාපක කලහේ චිත්තක්. විලාපක මනෝ ශාන්ති චිත්තක්. කාමලාව ලෝභයෙන් ගත්ති සිිතා කාමලාව නිරෝධයෙන් සීවේ සිිතා කාමලාව බොහොම තීක්ෂණවත් ප්‍රඥාවන් සිිතා කාමලාව මොහි මන්දේ සිිතා දුරා සිිතේකලලා මේ සිිතේ දිස්වලා ගන්න ඒ කියන්නේ සිිතේ වෙනස්කම් සියල්ලම ඇතුනේ සිිතේ ස්වභාවය දෙක දෙන අත්දැකීම චිත්තතාව තමාම තමන් ඉතිරි විලා කුසල සිිතා විලා කුසල එක නිසා හිත තමාම විසුතු දැරීම චිත්තං කියලා කියනවා. තුන්වෙනි කේතුව චිත්තං සම්මුතිවේසේකි. මේ චිත්ත භාවයෙන් නැහැ. භවයෙන් භවයේ මේ චිත්ත පහළ වෙන්නේ කොහොමද? සම්මුතිවේසේකි. කර්මයක් ප්‍රේක්ෂණයයි. කර්මයක් ප්‍රේක්ෂණයයි නැවත නැවත මේ චිත්ත පහළ වෙන්නේ. ජාති රාජයේ කෙනෙක් උදේවා නැත්නම් මනෝ උපදිනවා කියන්නේ මනෝ උපදින්නේ කුසල විපාකයෙන් ඒ කුසල විපාකයෙන් උපන්නේ කුසල කර්මය නිසා අන්න කර්මය ඒ කුසල කර්මය පිරවරාගෙන තිබුණා ප්‍රේත ධර්මයක් තමයි අවිජ්ජාව තෘෂ්ණාව උපාදාන මේ උපාදේ ජාතිය ලෝකතාපියේ නැවත නැවත සැපෝ දුක්ඛෝ විනිවිදේ වේන ඒ දරණ අතරින් මේ ඒ දරණයක් පොදු කරාගෙන ඒවා පිළිවෙල කියලා. අරිච්චා, කුෂ්ණ, උපාද. ඒක නිසා කර්මයක් කරන්නේ. දැන් අපි හිතනවා සියෙන් ගන්න. අපි හිතනවා දුර්මෝග සුදයිනේ. දැක්කම මනෝ කරන්නේ සුදයිනේ. අන්න දෙවොල්ව මනෝ ආදී සම්ප්‍රද දුක්ඛ සත්‍යවා ගැනීම කියන්නේ. ඒ අනිත්‍යවා ගැනීම කියන්නේ. ඒවා සාර්මා ගැනීම කියන්නේ අන්න අවිද්‍යාව. ඒකෙන් කියන්නේ ඉතින් ආවෝධ නැති කරන අවිද්‍යාව. ඊළඟට මත අවිද්‍යෙතම ඕනේ. අවිද්‍යෙතම ඕනේ කියලා ඒ දෙවනි ශක්ති ගැනීම දිදී කියනවා කියනවා. අන්න කතාව. මෙලොව සංපාකේ ආකාර කන්ටා. ඊළඟට ඒක උපාදාන නැති නැවත නැති වෙනවා. නැවත නැති වෙනකොට එතන සංහාවේ ධර්මත්ව බවට සංහාවේ දැවීම උපාදානයක් ඊළඟට ඒ සීම අනුශාසී ආකාරව ආකාරයෙන් පිළිගැනීම තියි. ඒ සංහාවේ තියෙන උපාදාන දෙක තමයි. දැන් බලන්න අවිද්‍යාවයි සංහාවයි උපාදානයේ තියෙන උපක්‍රේස තුන කොහොමද කරගෙන හේතු කරගෙන උසමදා. ඒ කුසලයේ කර්මයයි. එකිනෙකා චිත්ත සම්පූර්ණයේදී මේ චිත්ත සංකාරේ පස්සන්දිසිකේ පටන් විපාක වාගේ කුසල කුසල ක්‍රියාවේ චිත්ත පරම්පරාවට මුල හේතුනේ කර්මය හා ප්‍රේසය. ඒක නිසා කර්ම ප්‍රේසයන් විසින් උපදවලත් දැරීම, කවකාවලත් දැරීම, වර්ණකලත් දැරීම චිත්තං කියලා තුනේ දෙවිවරු. චිත්තං කියන්නේ මේ ආත්මභාවය. මේ පංචස්කන්ධ නෙමෙයි ආත්මභාවය. පොඩි දැනුම දෙයක් වෙන චිත්තං කියන්නේ. දැන් අපි චෛත්‍ය කියන්නේ මේ හේතුමනි. පොඩි දැනුම වශයෙන් චෛත්‍ය කියනවා චිත්ත. දැන් චෛත්‍ය කියන්නේ පාළිය කියන්නේ චෛත්‍ය. චෛත්‍යුනේ පොඩි දැනුමදී. සාක්කාරයන් වශයෙන් පොඩි ඒවාගේ චිත්තං කම්මු කෙලෙන්නේ වගේ චිත්තං කාය කියවා. ඒ ආත්මය හකේන කොහොමද චිත්ත නියාමයේ කර ධර්මතාවක් කියනවනේ යම් චිත්තක් චිත්තේ නිරුද්ධ වෙනවා ඊළඟ චිත්තක් පහළ වෙන කරස්සල ඒක කරම් කරා ඒවත් කියනවා ඕනු කෝර චිත්ත ඊළඟ ඊළඟ චිත්තේ අනන්තල සමනන්තල අනන්ත රූප නිස්සරය නැති විදෙක කියන ප්‍රතිසක්ති පහ හේලයටම උපකාර වෙනවා ඊළඟ චිත්ත පහළ වෙන යම් චිත්තලදී මේ මහත ආශ්‍රයෙන් කියන ප්‍රතිසක්තිය මුදිත කර ඊළඟ දවස් ඉස්සරහට එනවා. ඒ වගේම තමයි විපාක චිත්තේ පහළ වෙන්නේ අතීතයේ කර්මයන්ගේ ප්‍රතිඑකතිය. ඒ වගේම ඒ චිත්ත සංකාරණේ නැත්නම් එක එක චිත්තක් වල තියෙන චෛතසික ධර්ම සම්භාරය. ඒ වගේ තියෙන ශක්තිය අර වශයෙන්ම ඊළඟ චිත්තක් පහළ කර දෙන්නේ. මේ චිත්තඥානයේ රැකේ විශේෂිත විධානයක් නැතිව සිටී තුනම පරක්නා ප්‍රතිශක්තියේ සුබකගෙන ඊළඟ ඊළඟ කියලා අනන්ත පුණ්‍යාන් කියන කායක් ඉච්ඡේ මේ චිත්ත පරම්පරාව උපාදවරය. අනේක තමයි ඒක නිදෙක දෙන්නේ සමාජ භාවයේ කායයේ රූප කායතාවය යනවා නාම පරම්පරාවය. දැක්කසෝ මෙච්ච අඥෝකේ රක්තකරන් දක්වන්නේ දෙවෙනි චිත්‍රයේ කියන්නේ චිත්ත ප්‍රාපරිය කියන්නේ. එහාමයි අන්තිම උපන්නත් නෙමෙයි. මේ භවයේ තියෙන චිත්ත පරම්පරාවේ හේතු ශක්තියන කියලා එකක් පහල වෙනවා. කර්ශදිෂ්ඨා. ඒකා හේතු දෙයක් නෙමෙයි අපරිසුදු සිතින් කරන ක්‍රියාව අපොසලයක්. ඒ අපොසලයේ ඉස්සක් කොහොමද අනන්ත අපරිමාණ දීර්ඝ සංසාරයේදී තමා පසුපසින් එමින් අප්‍රමාණ දුක් විපාක කෙරේ. ඒ කොහොමනේ දුනේ සිට ඒ විපාක ධර්ම ලැබෙන්නේ ඒකෝ කටේ දුනේ සිට නිසා. එනවා මේ ඉගෙන ගන්නවා එකදී නේනවා. ජයග්‍රහණය සියල්ලම හිත පෙරක කොටගෙන පවතිනවා. චිත්තසේත කොටගෙන සිටින උපදේශය. යම්කිසි මේ සිට ප්‍රසන්න භාවයේ පවත්වාගෙන සිටිලා සිටුත් ඒක සුඛ සැප විපාක දෙන කුසලයක්. ඒසු සිටින් කියන වචනය සැපින් පාග දෙන කුසලයක්. ඒසු සිටින් කියන ක්‍රියාව සැපින් පාග දෙන කුසලයක්. ඒ දෙකෙන් ප්‍රමාණව සරණ යන වාගේ භවෙන් භවයේ සැපින් පාග කරන පසුපසු දුරු වෙනවා. දැන් මේ සිත අදීන් නිමේ තවත් ධර්මකාර ආශ්‍රයයක් එකට පවත්වා බලන්න. සිත සමත්‍යක් වශයෙන් එකක් කොට ගන්න. දැන් සියලුම සි මොනෝකේ සිළු සත්‍යයන් මිසි එකක් කොට ගත්තොත් චින්තේකේ කිත්තං ආරම්භන විචාරාදී කියක්කෝ. අරමු දැනගැනීම වශයෙන් ඉන්දනේ කරන්නේ මේ සිත ළඟදී. අරමු දැනගන්නා වූ ප්‍රධානම සිතයි. සිතයි චින්තන් කියලා කියනවා. විචාරම් කියලා කියනවා. එකකටම කියනවා ගහය. පතවත්ක්ෂින් සමයේ චිත්තං හෝති. යම්ක්ෂින් සමයේ චිත්තං මනෝ මානසං අධයන් පදයන් මනෝ මනායතන මනින්ද්‍රියන් විඥානක් සංඝෝ කර්යා මනෝ විඥාන ධාතු. ඉදම්ක්ෂින් සමයේ චිත්තං හෝති. එලක් සංගී කියන සූත්‍ර පාඨය. චිත්ත කියන්නේ මොකක්ද? චිත්ත නම් යම් චිත්තං අරමු සිටීම් වාතයෙන් චිත්ත නම් වූද මනෝ අරමු මනගනීම් වාතයෙන් චිත්ත නම් මන නම් වූද මානසං අරමු මනගනීම් වාතයෙන් මානස නම් වූද හදය අදහස් ඇති දැනීම් හදේ නම් වූද කන්නරං ත්‍රිසුද්ධ දැනීම් කන්නර නම් වූද මනෝ මනායතන ආයතනාකින් ගන්නා මොද මනායතන මොද විඥානං අරමු දැනගැනීම වාක්‍යයෙන් විඥානං මොද විඥානං කංගෝ ආසු අර්ථයෙන් විඥාන ස්කන්ධයන් මොද සංඛ්‍යා මනෝ විඥාන ධාතු එකට උපදිනා ඡයසිකයන් කරා ගෞරවයෙන් අරමුට ගැලපෙන පරිච්ඡේදයෙන් මොද ඒ කාරු චිත්තේ නම් වේ ඔකයි චිත්තේ වතුන දාතියේ තොටෙන් ඒ චිත්තය චෛත්‍ය ධර්මයන් ප්‍රධානයි කියනවා. චෛත්‍ය චිත්ත කියලා කියන්නේ ආදී චේතසිකය. චේතසිකා චේතසිකා චේත කියනවා සිතනවා. චේත කියන සිත තුළ හටගන්නා ධර්මතාවය කියනවා චේතසිකය. චෛත්‍ය චිත්ත කියලා අපි ඉස්සර සිංහල වලින් කියනවා. එතකොට මේ චිත්ත චෛත්‍ය ධර්මයන් ඒකාබද්ධයි. ඒක ලක්ෂණ හතරක් තියෙනවා. ඒකෝපාද නිරෝධාච්ච ඒකලම්බිතවත්තුකා ඒකෝ යුක්තාදි පඤ්ඤාච ධම්ම චේතසිකාමතා චිතත් එක එක උපදිනවා. චිත නිරුද්ධ වෙනකොට එකටම නිරුද්ධ වෙනවා. චිත ගන්න ආරම්භු ගන්නවා. චිත පවත්නා වස්තු රූපයෙන් අතුල්පලගෙන උපදිනවා. ඒ ලක්ෂණ හතර කියනවා සතර සංයෝග ලක්ෂණ කියලා. සංයෝග කියන්නේ මිශ්‍ර දෙයක් එකට පිළිදෙන්නේ. දැන් ප්‍රශ්නේ ඉතින් මෙන්න මේ පෙරපස් මොකේ සිතක් සමග උපදින ඡයස්කාරකයේ සංයෝගයේ නිසා තමයි සිතේ විදාකාර දෙකින්දී. දැන් සිත එකක්. සිතේ විදාකාර දෙකින් සිදුවෙන්නේ එහෙම ඡයස්කාරකයේ සංයෝගයේ සංයෝගයේ නිසායි. ඒ වගේම තමයි සිත් 80ක් ඉස්තර වශයෙන් 121කට දෙවිලා තියෙනවා. තෝරගන්න සරකාවලම ඒ සිත් එකේක කාර්යය ගන්න එක විතර වෙන්නේ කොහොමද කියලා විදේ. තිනුත් භාගයේ නායකයෙද ශක්ති කුම්භජාත විදේශයේ. ඒ කියන්නේ ගිරාපතෝ කියන්නේ එකම කූඩුවක. ගිරාපතෝ දානේ දස්වල දෙනවලනේ සත්‍යද දෙනපාරගෙන ඒ තමයි විකෘත කාලකට නැති. ඒ විශාල සුළඟකට මේ ගල් පර්වතයේ සමීපයේ තියෙන ගස්වලන් බොහෝ සෙයින් කඩා ගන්නවා. එයින් ගිරාපතවරි කියන්නේ ගල්යේ කැලේ රකින්න නිදිලා ගිරාපතව දෙන්න දෙපැත්තේ වේසුනා ගල් පර්වතයේ. එක පැත්තකදී කියේ තාම යනවා කියලා. අනිත් පැත්තේ කියේ සාමල් කොහොමද කඩා ගන්නවා. ඉන්නේ ගිරාපත දෙන්න දැක්කේ ගල් ගිරාපතව දෙන්න සාම සම්පයන්ට හදා වඩා ගන්නවා. ගරු කතා කරන්නේ අසුරුතේ. ඕකන්නම අමන්ද වාස් නැතිද වඩ කුරුතේවා මේ කියලා. සාපයන් වාසේලා තමයි කුරුතු ප්‍රතිහා පදින ධර්මවල වඩ කුරුතු කරා ඉඳලා නැහැ. මේ වාක්‍ය රැතුමා මොදකේ කියනකොට ඒ නිකුත් මෙතන කියන්නේ ඉස්සෙල්ලා අපට කියලා එතකොට කවුරු මිනිස්සුෝ නැන්නේ කියලා පැටවා උත්මජාක් කියනවා අන්නත් දෙලේ කියනවා අර හොරේ කියනවා අලත්‍යව ගහනෝයි කලින්නෝයි කපන්නෝයි මේ කපුරුකේ කියනවා අදිනෝ කියන්නේ කියලා දැරුවා අදිනෝ කියන තරම් ආවද කියනවා කගේ මේ වරන්තරේ දිගේ නිර්භයතාව නිසා නමුත් විශ්වයේ කල්පනා කරන කවුද මේ මේ ලකුණු අතරේ කතා කරන්නේ එහෙම නමුත් දෙතේ ඉවත් නැති පැත්තට කියලා. ඒ පැත්තට ගොඩ මේ නිරාකරණයේ කරවාගෙන තියෙනවා. ස්වාගතන්ති. මේ පරිණීම වාසනාවක් මේ එන්නේ මේ වාදයෙන්ද මෙතන තියෙනවා සිහිපත් පානය කරන්න, මෙතන තියෙනවා පරිතුරු පානය කරන්න, ඒවා කරින්ද මේ වගේ පුදුම කතාවක්. පස්සේනම මිනිස්සෙක් නෙමෙයි නිරාකරණය. නිරාකරණය මේක ආපහු තමන්ගේ නාලිකාවට ඇවිල්ලා සාකච්ඡා කරන්නේ කියලා. ඉතින් මේ සම්බන්ධව අපේ මහ බෝසත්තුන් වහන්සේ නිදාගත්තා. උදාසේ මහදර දුන්නා හේමියන් වහන්සේ ආශ්‍රය කරන පුත්‍රයන් අතර ත්‍රිසත් සතාව වෙනස් වෙනවා. ඒ ලකුණු සාමල පොදු කණ්ඩායම මාත්‍ය නිසා මේ විරාකතරගේ කරුතුන් සිතුම් පැතුම් වල එයාට ලැබුණා. ග්‍රාමයේ සිල්වත් ගුණවත් සාක්ෂන් පස්සේලා ඇතුළට ගිය ඉරාකටව මේ ගුණධර්මවල ඉතහා වචන පොදු කරගත්තා. මේ නිසා ආශ්‍රේ නිසා කුජිරයාගේ රාශිය සිදුවනවා කියන එක පහදා දුන්නා. ඔතන කියන්නේ අර බුදුරජාණන් වහන්සේ දේශනාව සත්‍ය මුදුජාන ඉතින් දැන් මේ අනුව සරක බැලුවම අපේ ශිෂ්‍යයේ කාර්යනා ශාස්ත්‍ර ධර්මයන් අතර තියෙනවා 14ක් ඒ කාර්යන්ත අර්ථද සැරේක. විශේෂයෙන්ම කියනවා ඒ කාර්යන්ත සෝවන සැරේක. 13ක් කියනවා කුසල අකුසල දෙකටම පොදු. මෙන්න මේවා එක එකටම මිශ්‍ර වෙනවා. ඒක කියන්නේ ඒකම. ඒ කියන්නේ අනුව තමයි ඉතින් විලහ ආකාර දෙන්න සිද්ධ දැන් අපි බලමු අපේ සිත යම් සිද්ධියක් ගැන ආසාවක් ඇති වුණා කියලා. ඒ කියන්නේ ලස්සන දෙයක් දැකලා අපි ලස්සනයි, ඒ වගේ නම් සුභයි ඒකම ලබා ගන්න ඕනේ. ඒ වගේ කිස් පහලයි. ඒතකොට දැන් කියන්නේ ප්‍රධාන කාරණය ආසාව ලෝභය. ඒකට පාදින් කියනවා ලෝභෝ කියලා. තව ඉරන් තණ්හා කියලා. ලෝකෝ කියන වචනයේ නම් කියනවා සීය. ඒකත් දැන් මේ ලෝකයේ තමයි විශ්වාස කියලා තියෙන්නේ. නමුත් ලෝකයේ පමණක් නෙමෙයි. ඒකේ තියෙනවා කර්ම 19ක්. සිතත් එක්ක විශ්වාසය වැරදුනා. අපි සල්පා බලමු මේ ආශාව ඇතුළු සිත කොයි විදිහේ කාමකාරයක් දෙන්නේ මිසලියක් දෙන්නේ. එතන කියනවා අනිසමාන කියලා හරි උසාවක සාධකෙම දෙවි යන්නේ කායක ගහකුණ කියනවා. සම්මාදේ පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ඉවිකෙන්නේ මනසකාර කියන පදාවේ විකාර්ථ විචාර අදිමුක්ත විරිය ඊටි සංඥා කියන පදයකට මෙතන කියනවා විකාර සමාධිය කියලා. කියලා කපුසල පැත්තෙන් කියනවා මෝහ අරිලික අනුස්කාරක උද්දච්ච කියන හතර ලෝභ දිට්ඨි කියන දෙක. දොළ සියල්ලම එතන ඇතුළත මේ 18ක් මේ ධාතුවේ මෙතන 6යි සිතක් එක 19යි සමහර විට ඔය සිත අර පසුබට පසුබරේදී එතන එකක් නම් තීව විද දෙකක් එකතු වෙනවා තමයි අර 20ක් සැරේදී දැන් විශ්වාස සිතක් එක 21ක් දැන් මොකද බලන්නේ අපේ සිතේ කොමින් මාත් එන ආවේ හේසිකක් නෙමෙයි විපාකසිකක් විපාකසිකක් නෝ පරිසන්නියක් විපාකසිත පරිසන්නියකට සමානක් නෙමෙයි භාවනාවේ හේලියක් කරනවා විපාකසිත ඒ කියන ලෝකයක් නෑ දෝෂයක් නෑ මොහයක් නෑ අර කියන අපුදේ පැහැදිලි කිසිවක් නෑ පරිසලව උපදින කුසල විපාකයේදී ඒ කුසල විපාක සිටියේ යන්නේ සෝමන ඡයසිකා. අනිත් සමාන ඡයසිකත් එක්ක සෝමන ඡයසිකා ගන්න කියනවා. දැන් අපි බලමු. මහා විපාක පරිශිත ගැන අපි කවුරුත් එක දලා කියන බොහෝ සෙයින් මේ මහා කුසල විපාකයේ අක්ෂර. සෝමනස්ස සාධිතේ ඥාන සම්ප්‍රයුක්තේ අසංකාරිකව සසංකාරික සිටින අපේ පරිසන්නිගත. මේ පරිසන්නිගත සිටියේ කියනවා දාන දානත් පිටිකාචික දානවල හේතු කුලක් සිතක් එක 25ක් තියෙනවා ඒවමද අනි සමාන වශයෙන් දක්ුණක් අපි කියලා කියන කරලා රස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතයේ පරිස්කාර හතරයි විචාරක විචාරේ අනිමොක්ක දිරිය ඒකේ ඡන්ද කියනමයි කරන්නේ ඒ රාතු අනිවාර්යයෙන් කලින් මහකුසල සිදුවේ ඉලක්ක ගන්න සෝමන ඡයසික වලින් සෝමන සාධාර 19ක් පුදුන තියෙනවා ඒක තමයි සත්‍ව සති හිවි ඔස්සප්ප අරෝම අදෝසේ සත්‍ව වාදිතතාව හතයි කායවත්ති චිත්තපත්ති කායවත්තා චිත්තලවතා කායපතිතා චිත්තමුදුතා කායකම්මිතා චිත්තකම්මිතා කායපාරමිතා චිත්තපාරමිතා කායිකතා චිත්තමුදුතා මාය ආශාදී කාම සාරම් මා අතුමාල මනස් ප්‍රමාදී කියලා උපක්ලේශ 16ක් තියෙනවා. ඕවා තමයි අවිද්‍යාවේ පිටක ආරම්භය වෙන්නේ. ඒක 15 වෙනවා. මේ 15 වෙනි හේතු අර අයෝෂෝ මාසිකායි. අයෝෂෝ මාසිකායි කියන්නේ නුවණින් තොරව කල්පනා කිරීමේ පුරුද්දක්. නුවණින් තොරව කල්පනා කිරීමේ පුරුද්ද නිසා මේ අරමුණ වලදී සමිඳාන අරමුණ වලදී උපක්ලේශ 15 වෙනවා. උපක්ලේශ කාලයෙන් මුලට උපක්ලේශයන් එක පහළට සිටින අර වාගේම කිලු සිට උපක්ලේශයන් තුනේක උපක්ලේශ කියන්නේ දැනෙන කිලුද ලක්ෂණක ලක්ෂණ තිබුණ ජීවිතයේ උපක්ලේශය ඒ වගේම ජනේතුන්ගේ වර්ණ කරනවල දාන. අපේදෙන් කරන්නේ පිළිගාමේ නෑ සුදු කරද්ද කියන්නේ නෑ. දෙයින්ගේ වර්ණ මෙතුලින් ආරක්ෂා කරන්නේ නෑ. ඒ ගානෙ නැතු දාතියි. ඒකම මොකද වෙන්නේ? දවසින් දවස දවසින් දවස මේ පිළිසෙන සුදු ප්‍රවාහතර සුදු ඒ ස්වර්ණවර්ණ භාණ්ඩ ස්වර්ණභාණ්ඩ මරණය. එතකොට ආයතනාමි කරතරම් භාග්‍ය අධිකෙන හිතන දැක්කේ. අද සේනාවාදී ජාතික දේශනාව දන්නවනේ. සිටුවේ කියා සිටුවේ ලක්ෂ්‍ය කරන හන්දැයි. සුවාන් භාග කර අන්තරියේ ඒ සිටු සංකප් දිනාශේලා නිත්‍ය මේකේ එනිදී කුරු විතරයි දෙදෙනෙ කියේ බොහෝම අසරණ ජීවත් වෙන. එනිදා ජීවත් වෙන කොහොම අසරණ දුකි. දෙරේකගේ මේ රටක් ගන්න තේරුම් ගන්න මේක නම් රටක් කරියක් කියලා. නමුත් කාටවත් හිතන්න බැහැ මේක රටක් කියලා. අර අතකරගෙන ඉරක් අහල බැලුවා මේ තේරුම් ගන්න. එහෙනම් මේක දුන්නේශරා කියලා නිකන් වැරද්ද දෙකක්වා. දෙරේකා යකට කියලා කියන්නේ මොකක්ද කියලා. එහෙමත් ඉස්සරහට දෙකුම් දීමින් කොරුවා. අනිවාර්යයෙන්ම මේ තමයි අපි උපදින්න ගෙනාව ප්‍රාසරෝගී කිමක් කොසිට යෝනිසෝ මනසකාරයේ ප්‍රීතවන්න කිරීම නිසා යෝනිසෝ මනසකාරයේ ප්‍රකමක් වූ නිසා බලපොලින් ගන්න අරමු වලින් අර ප්‍රාසර සිට විවිධ සිතාකට දෙනකොට අපි සේම මල්ගදේ ඒ මල්ගදේ නිසා තමයි උපක්‍රේක්ෂණ කියලා දේශනා කළේ මල්ගදේවා කියන්නේ අපේ ඔනෑම රාජකුමාරයෙක් වුණත් සාමරිකයන්ගේ කර්තාවුණාම ඒ රාජකුමාරයෙක් නෙමෙයි සාමරිකයෙක් වෙනවා. සම්මේමාලේ වගේ. සම්මේමාලේ ගොඩාක් මාගේ නම අතිශයක. ඉගෙනගත් කාලේ බොහෝම මිනිස්සුකයි. බුදුරජාණන් වහන්සේ ඉගෙනගත් කාලේ බොහෝම මිනිස්සුකයි. කිසි කෙනෙකුට දැක්කේ කඳුරේ උරක් නිසාවක් නැහැ. නමුත් ගුරුවරයා පිරවඩන ඒ සිිතේ බොහෝම දුක්ඛාන්ත විදිහේ ගෝලයාගේ සිිත ඉදේ. ඒ ගැනීම නිසා මේ අහිංසක ධර්මා අරණ දිසාකාරී කෙනෙක් වුණා. තාක්ෂණ මීවර කළවට දිසාකාරී වුණා. අනෙකයි ආවෝදීකින් ලැබී උපදෙස්සයි. ඔය වගේ තමයි ඕනෑම කෙනෙක් මේ භාවනා සිිත පුත්‍රයා මුදේ කාලේ කියලා මවපත ජීවිතයත් අසුපක් කෝණිය ගන්නේ කියලා තිබුණා. එවන් මේ තමා දැනට සිටු දෙවියෙක් ඇතුළු අසුපක් කෝණිය නිදාගත්තුවක් වුන තිබුණා. නමුත් ආත්මෙ ලැබුණේ සුරාකම දුෝතය. ගාමීව සල්ලාණය නානා ප්‍රකාරය දුර්ගල කුජයන් යහත කරගන්නවා. එයි කියන්නේ ඔබට අර විශ්වාසල ස්කන්ධේ වතුරට දානවාකෝ දුනු කියන්නේ කියාවගේ ඒ පාපිකරාන්තේ නිසා මත් කරේ බැරවුණා කුමුරුවට බැරවුණා අනවශ්‍ය දුක්ඛය කියන්නේ ජීුණ අන්තිමේදී දෙයක් කරක් නැතුව අනිත්‍ය කාරකයක් නැතුව සියල්ලම හරි දෙලා සුඛාමි ජීවත් වෙනවා කාපියව අමුවක් ළඟින් බැරි කරනවා ඒ මතයට කවුරුත් වෙන මහා නරකෙක උපන් ඉතිරිවන්තව දැකලා අනිත්‍ය වාක්‍යයන් වදාගන්නට ඒ සිටුවරයා සිටු පුත්‍රයා ප්‍රථම වායයේ කර්යයන් මිත්‍යයන් ඇසුරු කරමින් කර්යයන් ශාස්ත්‍රාණන් මිය රටේ අග්‍ර සිටුවරයා වේ. බුද්ධ ශාස්ත්‍රයේ මහනුවර යම්කිසි මධ්‍යම වාසයාලි මේක නැත්තා මොනේ දේකුව ආචාර්යන කටේ දෙන් සිටුවා වෙනවා පැවිදිනාන මනාලාගේ ගුමී වාචාලි මේක නැත්තා ආචාර්යන තුනේ සිටුවා වෙනවා පැවිදිනා වැස්සෝවා දෙනවා බලන්න අන්දයේ පාප මිත්‍රා ඒකා ලැබිති සම්ප්‍රකා විනාශේති ඇදේ ඒ වගේ තමයි අපේ සිත මේකෙන් නිවිලලු මේකෙන් ප්‍රකාශලු මේකෙන් දීප්තිමත් වූ මේකෙන් උතුම් වූ සිත අල්පක්‍රේයන් පිරවරාගත් නිසා දුරුදාන් කුසිත අපිරිසුදු සිත නලගන් සිත අගෝමන සිත රාගන දුෂ්ට සිත ඕම නපුරු සිත වාරමත් වෙනවා අන්තිමේදී අර ප්‍රභාතව ගෙනාවෝ සිත නිසා දැනෙන සම්පත් කොහොමද දිනලා කොහොමදන්තේ දරපාරේ ප්‍රවයන එන්නේ බුදුරජාණන් වහන්සේ දේතු දේශනාවේ ඉතිච්ඡාවලක කල ඒ කියන්නේ උපදීන දිනවල දේතු සිටේ විරුත්සා සාර්ථ සිටේ උපක්‍රේ යනිසා ඕම් දූපී සිතාපාක මරණිෂ්ඨාපාකක් නා ඒකත් මෙතනදී ඒ සිත පිළිබඳව ආක්ෂණේ ගෝපණිය ඇති කරගන්න එක උදේ ගන්න අවශ්‍ය දෙයක් තුනක්. ස්වාමීන් වහන්සේ කලින් ගන්න සෑම අරමුණකදීම ඇලීමක්, ගැටීමක්, මුලාවක් නොවේ ඇදෙද යනවා කියනවා. ඔච්චර රත්නියක් දැක්කත් උත්විච්ඡය දුකයි අනත්තයි අසාරයි සාරයි අසුභයි පාවකාලිකයි ඉදිරියනවා ස්වභාවයෙන් යුක්තයි අනිත්‍යයි. අනිවාර්යයෙන්ම ඕනෑම ආගමකදී ලෝකෝත්තර මනසකාරයේ ජීවමාන කාලයේදී පුරු රටේ ග්‍රාමකරෙක් මේ බුද්ධ ඝාතකෙනු ගියාරකා. ගමේ විසින් මේ ග්‍රාමකරව පෝෂණය කරමින් ගමින් ගම දැක ගන්නමින් ඒ කියන්නේ පොල් වෙනක් වෙනස් කියලා වු වෙන සතුන් දෙකිය. මේ ඉතර ග්‍රාමකරිය ඇතරා මිනිස් මාත්‍රේ රාජ්‍යය සමීපයේ ආවට සතියේ නිවාස හදාගත්තා නම් ඉව පුදරාගෙන කියනවා. ඊළඟ සම්මේලනයේ කායමාර්ගයෙන් සිටින් සිතකලයේ සියලුම කුසලයන් ඉස්මීමත් කුසල කරමින් සම්පූර්ණ භාවනාවල සිත පිසු කර ගැනීම උත්තරාණ සාසන දුරයන් මහසීලාගේ වංශාතරයි. දැන් අපි සලකා බලමු යෝනිසෝ නරසිකායේ විද්‍යොත් කායමාර්ගයෙන් සිටින් අපට ගන්න සිදු වියයි. යෝනිසෝ නරසිකායේ විද්‍යොත් කායමාර්ගයෙන් සිටින් කෙරෙහිම කුසලයේ එතකොට අපේ සිත යොමුකම අසුකාරයෙන් පවත්වාගෙන යෑමෙන් දැනගෙන අනුමතයේ සමුලයෙන් වල විපස්සනා වශයෙන් හරි භාවනා අසුකාරය පුරුකල හැකි වෙනවා. එයින් ඥාන අවිඥා විදර්ශනා ඥාන වඩමින් කලන් විස්පන්දකයන් කෙරෙහිම ගත කරගෙන මානකරා ගමනේ සමුක්ඛ්‍ය වශයෙන් කෙරෙහිම නියුත් දෙතු කරගන්න. ඒකත් අපි ඉස්සර පරිවර්තන එක තමයි බුදසාරය. කොටින්ම සීල සමාධි ප්‍රඥා. දැන් අපි සලකන මොකක්ද මේ යෝනිසෝමස්කාරය? යෝනිසෝමස්කාරය කියන්නේ යෝනිසෝ කියන්නේ නුවණි. මාතිකාර කියන්නේ කර්මරාගී. අපිට ලැබෙන සෑම අරමුණකදීම අපිට පුළුවන්කම තියෙනවා නුවණකෝ කල්පනා කරන්න. ඒක කුරුක කරලා ඒ අපේ කුසලිතේ කුසල වාරපත්තේ ඒකෙන් පැහැදිලි කරන්න ඕනේ සාධාරණ කීකක් කියන්නේ මොකක්ද? මනෝවාරික වශයෙන් ඊතරීති ගමන් කරනකොට කාමයෙන් අවදී සිට මනෝවාර වාක්‍යයෙන් ලඟුජාති පහලේ මනෝවාර වාක්‍යයේ තේදී දෝෂෝ මාස්කාර වශයෙන් කුසල දැක්ක කුසල දැක්කවෝ සත්පුරුෂෝත් ධාර ජීවා කායකේමේ දරුකවලින් අරණාම් ගන්න වෙලාවේ දීපදාසිත්තේ නිදිවයි. භාවි සිතාවලේවා අක්ඛන් ద్వාරා වාක්‍යයේ දැන් ඇසෙන රූපයක් දැක්කේ සත්පු විඥාන සම්පතිච්ඡේද සංකීර්ණ වෘත්තපරිච්ඡේද මූලික සිත්තේ දැක්කේ. ඊළඟ තමයි ධාර්ශි කරන්නේ. මේ වෘත්තපරිච්ඡේදේ මනෝකාර වාක්‍යය හා සමානයි. වෘත්තපරි සිටින් තමයි කුසල පැත්තට අපසාර පැත්තට හරවන්නේ. එතකොට මේ මනෝන් ద్వාරා වාක්‍යයේ වෘත්තපරියක් කියන්නේ දෙක හරි කොටු කොටක් පාක. නැත්නම් දෙකක් සංඛ්‍යාවක් පාක. මේ සිතය උරුදු කරගන්න තමයි කුසල පැත්තට හා අකුසල පැත්තට කරේ. දැන් යෝෂ්ඨෝ වාසිකාදී කියලා අපි මොනින් ලොකුතුගේ කුසල පැත්තට හරවන බුද්ධිලා කියන ඒවාගේ ස්වභාවයෙන්ම දැනගන්න අරමුණින් කුසල කටයුතු කරේ. අපි ඉස්සරහ පසින් ගන්නු අපි මෙයාගේ දේලා ගන්න මාර්ගස්මි ලක්ෂණ මාර්ගයක් ගන්න. තම කල්ලා දෙන්නේ නැති වෙනවා මේ කලින් මුදල ජාලන පාසියට පූජා වේවා. අපි ආනින මාර්ගයේ රාත්‍රී කාලේ මොන ලක්ෂණ ඉදිරියාලෝක කියනවා මොකක්ද කරේ. අපි එදිනා මේ ආරෝහණ මුදල ජාලන පාසියට පූජා වේවා. තමන් ඇල්ලෙන්නේ ගැකේ වෙන්නේ ඉතින් ඒ ධර්මයන් අනුමතයේදී අර බුදුන් සිහිවගන්න. ඒතකොට දැන් අපි කොයි මතේලාව කරුණක් දැක්කම පාංශීයෙන් ඒකයි. අර යෝෂෝ වාසිකාවේ කුරුකල් ගන්න ඇති. ඒ වගේම කමින් හැර දේවල්. ලස්සන නියේ ජීවිතයම සංගීත නැහැ. ඒතකොට අපි කියනවා මේ හැද කවදා සංවක් යන වාසිකවද නිදිලි ඒ සරුවක්යන් මහත්මයේ මේ ලෝකයේ සියලුම නිහින් හැදින් තාවෝදීවා අනුසාරිකා පාරුණා එහෙම නැත්නම් මේ වගේ ඇහිලා ඉතලා මේ නිහින් පදක් අනිත් දුක්ඛං කරත්තං කුරුදු කරා එතකොට මේ පස්සේ ලංකා මෙහෙයද හැවරෙන පාඩම ඒක බුදුමනේක දැක්කා මෛත්‍රියේ දැක්කා කරුණාව පිටා උපේක්ෂාවට හරි ඉලක් මේ ප්‍රශ්නාවලට හැරෙනවා එක ගම් කෙනෙක් තමයි සම්පූර්ණේ කරන්නේ ඒ අය කුණිමුක් කියන කෙනෙකුගේ සසෝපත්‍යයක් කරිවානම් පයිස්සත්තරේ ඒ අය කොහොමනම් කොහේ නේ අර යන කලුතුමි දේවක් වේවා ජාත්‍යාලා වර්ණමි දේවක් අන කවුදා ඒ අය කිය කරුණක් ලබාගත්තොත් ඒ නොපිළී කාර්යචිවා අන මුලිකා ඒ අය කොකර කුසල කුසලම පරිපාල කෙරෙනවා කියන වටක් හෙක්කා එවාගේම අපේ කරුණාවත් යන ආශ්‍රයේ නැමෙන අනුමතරදී තමන් වාසේ ප්‍රාර්ථනා ඥාන වලලා එවගේ පාරිමි පුරාගත් සංගීතු ධූර භාග්‍ය සංගීත භාග්‍ය යක්කරණයට සිත්ලාකරණ රූප සියල්ල මාර්ගඥාන ප්‍රතිලාභයේ දවසේදී සමාධි සංකාරයේ අපි සියලුම පරිසරාකටත් වෙලා ඥාන කවදාමත් උපක් නේෂයන්ට යනවලේ ඒ කාර්යයෙන් පරිසර සංකල්පයක් ඇති වෙමින් වාදපත් වෙලා නැවත ජාති ජරා ව්‍යාධි වර්ධනයේ සුඛකපත් නොවේ අසංකත දාප සංජාත අජාති අජර අව්‍යාධි අශෝක අනුපායාස අමෘත නිවාරකාත්මව සාක්ෂාත් කරගත හැකියි. මෙන්න මේකයි බුද්ධ ශාසනයේ උපදේශක කරගෙන අන්තිම සැරකෙන්නේ. අය කාටවත් කාපුස්ුවේ නැහැ. මෙන්න මේක නිසා සරුවත් සම්මා සම්බුද්ධයාණන් වහන්සේ ඔය සත්‍යය පරිවංගමනේ සඳහා විශේෂත් කාලයක් අතරක් ඇරලා අර ගංගානන්දගේ අනුදේය කලවෙලේ ගැන්තුරියා වගේ අවෙන්නාවේ පාරමී ශක්තිය කලව කරගන්නේ ගැන්තු කරගන්නේ ඒක තාක්ෂ බබලේ කුදු කරලා ඒකයි උසස් වේදනා කෙරේ කලකා කියන ගැට නම් අභිෂේය අඥා මේක ධර්මයේ සම්ප්‍රකාශාව යම් ඒව ආශීවිතම් භාවිතම් බවේ කතං මහත්වක් ආසන්නවතේ ඉතමිතේ ආශීර්වාදම් භාවිතම් බෝලි කතම් මහත්වාකා සම්පත්‍ති තමන් වහන්සේ මේ චිත්තේ ආශීර්වාද කළා භාවිත කළා බෝලි කළා ඉතින් සියලු සමාධි ප්‍රත්‍යා සියයෙන් උසක් පාරී නොන බෝලිපා ධර්මන කර්මය ආරම්භයි දැන් යැපෙන්න බැරුවා ඔලවාසින් බැරුවා අන්තිමේදී කමී භාවයේදී ඒ මොහොතේම වහන්සේ අනන්ත ඥානවල ශක්තියයි බවට පත් වුණා. ඒකත් සත්‍ය වීමක්. අනන්ත ඥානවල ශක්තියෙන් උපතේ පත් වුණා. අනන්ත ඥානවල ධර්ම රාජ්‍ය බවට පත් වුණා. තවත් ඉතින් ලෞකික වශයෙන් ලබන්න කියන සැපක් සියල්ලම ලැබුවා. නමුත් ඒක ලැබුණේ නැහැ. ඥානීය අන්තිම ආකාරයේදී උත්පත්තියම ගතලාසක් නොවකදා අපට පවත්ලා නාතේ උත්පත්තියේදී ලෝකයේම මේ විචාරයක් පහළුණා. අත්ත විචාරයක් පහළුණා. කාගෙන්ද? සත් අනිත්‍යය පහළුණා. සතු පරිසම්බිදා පහළුණා. ගෝල පාඨාණය පහළුණා. කාගෙන්ද? දසනාත් ලෝකදා අනුද ඇසසියේ සබහ ඵල දේශනා කරලා සමත් වුණා. සාහි විපාකයේ දෙවි ප්‍රභා පුරුෂ රාජ්‍ය ලැබුවා. අසු වන්දියගේ ලැබුවා. සත්කාර බුද්ධ රාජ්‍ය ලැබුවා. මේ වාගේ රූපකා සම්පත්තියද ධර්මකා සම්පත්තියද සියලු ප්‍රඥා සම්බාධ සියල්ලම සිතෝනේ කාර්ය නිවීම කියන්නේ සිත ආයෙත් ගෙනීම භාවිත කිරීම භවයේ සිදු කිරීම තම මහන්සිය ඒ ලෝකෝත්තර නිවන කාත සර්වප්‍රකාරයේ සහිතවෝද කියන්නේ ලෝකයන්ට පරි දේශනා කළා අතුරාගසක් කියන්නේ එමකින් සුන්සකන්තිය නරකෝටි කඩලක්ක විලාද භාර්මිකේ නදීකු මාකර්තියෙන සතරපමයේ සතරපාලය අමාමහින්දා බුදු කරගත්තුන ඒ කරවත් යන තාක්ෂයේ තීවරෝෂයේ ගමන් කරන අතරද ඒ සම්මා සම්බුද්ධයන් වහන්සේ අනුයයන් මේ සිට ආශේවිත භාවිත භාමයේ බුද්ධ සිතාම්බාර පන්වා ගන්නවා ඉනමී සීල සමාධි ප්‍රඥා සම්පංගාගෙන සත්‍ය කෝවිපාස්කරණ සම්පූර්ණ කරගෙන ඥාන සමාධි සමාපත්තී අවිද්‍යාව විපස්සනා ඥාන පිළිවෙලින් මාර්ගාර්ථය ප්‍රතිලාභ කරගෙන යමින් තාහතෝදී වශයෙන් වූයේ ලෝක සම්මෝධිය කියන උත්තරීතර අධ්‍යාත්මා කර ගැනීමට අප සෑම දිනකට ශක්තිය බලයේ ක්‍රියාවේ පිළිවෙලින් වාගේ සත්‍ය සමාධි ඥානයේ ගුණයේ සම්මේ සිත්තේ විදී විමසාවද ලැබේවා රජේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දැන් අදාස් ප්‍රාතින තුන අත්‍යන්ත මහත්කම් කරලා සිද්ධ කරා. ඒ ඥානීය සිද්ධෝනේ මේ සත්‍ය පරිවර්තනන් කියන සිද්ද පිළිතුරු කියන්නේ රැඳී වෙලයි. මේ අන්‍ය වරකයන් මුද පූජා කරතුවා ඉතිදේශනා කදී කරතුවා සිද්ද පිළිබඳව දේශනාවක් ගන්නුනත් නැවත නැවත අහනකොට මේ වාක්‍යය මුගාලේ පුළුවන් එකවරක් උපපරිශ්‍යා ආරෝධයේ නැහැ ඒකම නැවත නැවත ආසාදරාගෙන ආරෝධ කරගන්න සුදුසු ඒ සිට පිළිබඳ කන්තිකක් ආපත්‍ය කරන සංගර්ණ මෙතෙක් අපි කෙරෙහි සිදු කරගන්න යන දයකුත සම්භාරය කවදද සම්බුද්ධ සාසනය කියලා කියන දෙස්ක කරතියවා ගාමී සාසන භාගාවේ සංඝරාජයේ සුසත්ලාරාධනා කර ගැනීමට අපරස්තර ගන්න කුසලයේ ආශිර්වාද පූජාවක් වේවා. නම් ලබාවත්තාතනෝ කියන බන්දි මිත්‍රාගේ සමත මේ කුසලාර සත්‍යයේ සුභි සම්පත්‍ති දෙන්නේ පාරමී මුදුන්පත් වේතු ගෝතියකින් අපරාමාව අනිවත් සුවක් වේවා. ආරක්ෂණ ජීවරාජ මන්දේකින් අනුමෝදන්ව මේ වෛපාකින් වැඩි උදකාරණයකත් මේ සරකා සේවා ආරක්ෂාව සලසා දෙත්වා කතු ගෝතේ ශාන්ත නිවන් සුව ලබත්වා. ඊටමින් මෙදා සෑම සතුමී කුසලයේ වගේ දෝතුරා සෝකේ සබව වේවා. අප සෑම දිනක මේ කුසලාර භාවයෙන් මෙලක් පල්ලක් ගැරගෙන පෙරතුන් ගැරගෙන බුදු පසේනික මහරහතන් වහන්සේලා අනුචිත පිළිතු කර ගනිමින් පාරමී පුරා දේවයාගෙන පැතුව බොහෝකින් ලෝකෝත්තර නිවාස ප්‍රාප්ති සාක්ෂාත් කර ගැනීම පිණිස හේ ප්‍රාර්ථනා වේවා ආචාර්ය වස්තු ප්‍රාර්ථනා කරමි. ආකාශත්ථාති පුඤ්ඤත්ථා දේවානාකා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරංගක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්ථාති පුඤ්ඤත්ථා දේවානාකා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරංගක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්ථාති පුඤ්ඤත්ථා දේවානාකා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරංගක්ඛන්තු සම්බුද්ධ ශාසනං. චිරංගක්ඛන්තු ත්වං සදා එක්ඛාතයම්මේහි සංගතං පුඤ්ඤතං පදං සම්මේ දේවානුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධියා. කාලං ගතන්තු සද්ධායේ සීලං රක්ඛන්තු සබ්බදා. භාවනා විරක්ඛාවන්තු ගච්ඡන්තු දේවතා ගතා. ඉදං හෝ ඤාතීනං හෝතු සුඛිතා හොන්තු ඤාතයෝ. ඉදං හෝ ඤාතීනං හෝතු සුඛිතා හොන්තු ඤාතයෝ. ඉදං හෝ ඤාතීනං හෝතු සුඛිතා හොන්තු ඤාතයෝ. ඊනා පුඤ්ඤ කම්මේන මාමේවා සමාදමු. සතං සමාදමු හෝතු යාව නිබ්බාන සත්‍යා. ඊනා පුඤ්ඤ කම්මේන මාමේවා සමාදමු. සතං සමාදමු හෝතු යාව නිබ්බාන සත්‍යා. ඊනා පුඤ්ඤ කම්මේන මාමේවා සමාදමු. සතං සමාදමු හෝතු යාව නිබ්බාන සත්‍යා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආශ්‍රවක්ඛයාවහං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආශ්‍රවක්ඛයාවහං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආශ්‍රවක්ඛයාවහං හෝතු. සබ්බ දුක්ඛාපංචතු අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.